නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනේ. එතකොට පින්වත්නි, පිවිතුරු නිවන් මාර්ගයේ පිළිබඳව ඔබට කරුණ උගන්වන දහම් පන්තිය මේ පිවිතුරු නිවන් මඟ නැමැති දහම් වැඩසටහනේ සිද්ධ වෙන්නේ. මේ වැඩසටහනෙන් නිවන් අවබෝධ කරනු කැමති කෙනාට ඒ නිවන් මාර්ගයේ කොහොමද වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ උගන්වනවා. ඉතින් අද මේ උතුම් දහම් දේශනාව සඳහා හක්මන දෙනගම නැගෙනහිර පොල්වත්ත නිවසේ පදිංචි පින්වත් VGS මංජුල මහත්මයා තමයි දායකත්වයේ දරන්නේ. වසර 13කට පෙර මියගිය කරුණාවති මෑණියන්ටත්, ඒ වගේම පේරකැටියේ රාලහාමි මුත්තාටත් පින් අනුමෝදන් කරන්න, අමරවංශ පියාණන්ට සිත්පතන්ද. ඉතින් මේ අරමුණ මුල් කරගෙන පරම ගම්භීර ධර්මයක්, ඒ කියන්නේ බුද්ධ ශාසනයේ අතිශයින් හර පද්ධතිය නිර්වාණ මාර්ගය පිළිබඳව ධර්ම දානය ඔබ ලෝකිත ලබලා දෙන්නේ. ඔබටත් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ පුණ්‍ය සංස්කාරයේ හේතු වාසනා වෙනවා. ඒකෙන් හිතලා සන්තෝෂිතපත් වෙන්න ඕන. එතකොට පිවිතුරු නිවන් මාර්ගය කියන එක විස්තර වශයෙන් ගත්තොත් කොටස් 32කින් විස්තර කරන්න. එකට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියනකොට බෝධිපාක්ෂික, සත්‍තිස් කියන්නේ 37, බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. එතකොට පාක්ෂික කියන්නේ ඒ අවබෝධය පිණිස උපකාරක වන ධර්ම තියෙනවා 37ක්. ඒ 37ම ගුණ වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. තුරු කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අංගට තේරුම් අරන් මාර්ගය පුරුදු කළත් ඔහු තුල වැඩෙන්නේ ගුණධර්ම 37ක්. කුසල ධර්මයෝ 37ක් වැඩෙනවා. ඉතුරු කෙනෙක් කුසල ධර්මයෝ 37, බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවොත් එයා තුලත් ප්‍රකට වී පෝෂණ වෙවි ආර්ය ශ්‍රාංක මාර්ගයේම වැඩෙනවා. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම 37 මැනවින් ඉගෙන ගත්තොත් ඔබටම මම මේ කියන කාරණාව වැටහෙනවා. අපි මේක කලබල නැතුව ඉගෙන ගන්න ඕන. තම තමන්ගේ මතවාද නැතුව ඊළඟට කෙටියෙන් ගත්තොත් අටුවාචාරීන් වහන්සේලාගේවත් විස්තර කිරීමක් නැතුව ඍජුවම බුදුරජාණන් වහන්සේගේ වචනේම මේ නිවන් මාර්ගය පහදා දුන් බුදුරජාණන් වහන්සේගේ වචනේම නිවන් දකින්න මාර්ගය කොහොමද පුරුදු කරන්නේ කියලා ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ මේ වැඩසටහනෙන්. ඒක අතිශයින් භාග්‍යයක්. එකයි පිවිතුරු නිවන් මාර්ගය කෙලිට වෙලා නැහැ, බොර වෙලා නැහැ, කහට වැටිලා නැහැ, අපවිත්‍ර වෙලා නැහැ. මේ දහං වැඩසටහනේ දහං විග්‍රහය එච්චර පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්මයි නිවන් මඟ විස්තර කරන්නේ. කිසිම සැකයක් නැතුව නිවන් දකින්න මාර්ගය ඉගෙන ගන්න කැමති කෙනා, මාර්ගඵල ලබන්න මාර්ගය ඉගෙන ගන්න කැමති කෙනා කිසිම සැකයක් නැතුව මේ දහම් පන්තියට සම්බන්ධ වුණොත්, මේ දහම් වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අනිත් සියල්ලගින්ම වෙනස් වෙන්නේ. ඉතින් මේක කලින් අපි දහම් වැඩසටහන් වලින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගැනීමේ වටිනාකම, සතර සතිපට්ඨානයේ ඉගෙන ගැනීමේ වටිනාකම ඉගෙන ගත්තා. පින්වතුනි, මොකට වුණත් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ කළා උසස් පෙළට සබ්ජෙක්ට් එකක් තෝරගනිද්දී විෂය ධාරාව තෝරගනිද්දී අපි බලනවා මේකෙන් අපිට ඉදිරියේ රැකියා අවස්ථාවලට යන්න පුළුවන් වෙන්නේ කොහොමද? මගේ අරමුණ කරා යන්න කොයි පැත්තෙන්ද මොන විෂය ධාරාවන්ද හේතු වෙන්නේ කියලා කලින් පරීක්ෂණයක් කරලා තමයි අපි කරන විෂය ධාරාව තෝරගන්නේ. කුඹුරක් කරන්න ගියත් අපි මේ පාර මේ ගොවිතැන මොනවද කරන්නේ, මිල ගණන් කොහමද, මේ පැත්තේ අලවි වෙන්නේ කොහමද, මොනවද කියලා එහෙම බලලා තමයි ගොවිතැනට එළවලු වර්ගයක් තෝරගන්නේ. වී වර්ගය වුණත් එහෙමයි. මොන වී වර්ගයේද මිනිස්සු වැඩිපුර කන්නේ? හාල් වර්ගයේ. ඊළඟට මේක පළදා වෙන්න කොච්චර කාලයක් යනවද, උවදුරු මොනවද, රෝග මොනවද, ඒව හිතට යම් සැලැස්මක් කරන් තමයි මේ කුඹුරට බහින්නේ. ගොවිතැන් කරන කාලය ඊළඟට ආවට කුඹුරු වලත් දැන් ඒ තනි කුඹුරක් තනි කරගෙන ගොයන් වපුරන්නේ මුළු යායමකට ගොයන් මේ වපුරන්නේ වී වපුරන්නේ. එතකොට ඒවටත් ඥානයක් ඕන. ඒ වගේ ආන්නේ වගේ මේ සාමාන්‍ය ලෞකික දේවල් වලටත් එවැනි මොලයක් ඕනේ නම්, එවැනි විමසීමක් ඕනේ නම් නිවන් මාර්ගයේ කලබලයට කරගන්න එපා. හොඳට නුවණින් යුක්තව මේකට අත ගන්න. බුද්ධ කාලයේ නිවන් මාර්ගයේ වචනේම බුදුරජාණන් වහන්සේ විවර කළා. එතකොට ශ්‍රාවකයාට ඕනේ යෝ සෝතවන්තෝ පමුච්ඡසු සද්ධං. බුදුරජාණන් වහන්සේ වදාළේ කන් යොමු කරන්න ශ්‍රද්ධාවෙන්. කන් යොමු කරන්න ශ්‍රද්ධාවෙන් මං අමාබෙරේ වයන්නම්. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා. මේ කුඹුරේ මෙහෙම වපුරන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කෙනා හඳුනාගෙන භාග්‍යතුන් වහන්සේ අදාළ වචනෙම දෙනවා. ආයේ 아무ත සූදානමක් ඕනේ නැහැ. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පාල අවුරුදු 2600යි. ධර්මයේ නිර්මලයි පිරිසුදුයි පිවිතුරුයි. නමුත් ඒ ධර්මයේ අහන සමාජයේ විසමයි. දොඩ මේ ධර්මයේ පිරිසිදු ධර්මයක් විසම වූ සමාජයකින් පැමිණෙන කෙනා මේ ධම්මාවත වඩද්දී ඔහු පරිසම් වෙනවා. කලබල නොවී ඉන්න ඕනේ. එතකොට එහෙමනම් කලබල වෙන්නේ නැතුව මෙයාට මේ ධම්ම මාර්ගයේ වැදීමේ ආනිසංස ඒව තේරුම් කරන්න එකපාරම මේ ධම්ම වැඩසටහන පටන් ගත්ත ගමන් හරි මම දැන් සත්‍විස් බෝධිපාසික ධර්ම දේශනා කරන්නේ අද කායානුපස්සනාව හිත වේදනානුපස්සනාව කියලා. එහෙම කලබලයක් නෙමෙයි මෙතන තියෙන්නේ. වැඩසටහන් ටිකක් කරලා ඉවර කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබ අවුල් නැතුව නිවන් මාර්ගයේ තේරුම් ගනිත්වා කියන කරුණාවයි මෙතන තියෙන්නේ. ඒක තේරුම් ගන්න දක්ෂ වෙන්න. ඒ නිසා අද දැන් මම මීට කලින් දහම් වැඩසටහනේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන වචන ටික කිතින් විස්තර කළා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණා අද ඉඳලා කායානුපස්සනා භාවනා විස්තර කරන්න. භාවනා කරන්ට ඉස්සෙල්ලාම කැමැත්ත තියෙන කෙනෙකුට භාවනා කරගන්න හැටි ඉගෙන ගන්නත් මේ වැඩසටහන උපකාරී වෙනවා. භාවනාව කරගෙන යන කෙනාට ඒ උපන්නා වූ කුසල සම්පත්තියේ මුලා නොවි ඉදිරියට දියුණු කරගන්නත් උපකාරී වෙනවා. මක් නිසාදයක් මේ දහං විග්‍රහය මගේ නෙවෙයි. ඊ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. පින්වතුනි සතර සතිපට්ඨානය ගත්තොත් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට මේවා සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටන. දැන් අපි කිමු උඩ ඉඳලා කන්දක් උඩ ඉඳලා ගලක් ඇතරියොත් ඒ ගල පිහිටන්නේ නැහැ. පෙරලිලා ඇවිල්ලා සමතල භූමියක හොඳට පිහිටනවා. ඒ වගේ අපේ හිත එක අරමුණවල විසිරි තියෙන්නේ. මෙන්න මේ විසිරි තියෙන සිත මේ ස්ථාන හතරක පිහිටවන්න ඕනේ. එක්කෝ කයේ මේක හෙල්ලෙන්නේ නැතුව පිහිටවන්න ඕනේ. එක්කෝ වේදනාව, එක්කෝ සිතේ, එක්කෝ මේ ධර්මතාවල. ඒකට කායානුපස්සනාව තමයි අපි මුලින් ඉගෙන ගන්න ඕන. කායානුපස්සනාවේ මේ කායානුපස්සනාව තමයි ගත්තොත් එහෙම පින්වතුනි මේ ලෝකේ යන්තා රහතන් වහන්සේලා වෙත්නම් ඒ රහතන් වහන්සේලාගෙන් වැඩිමනක්ම පුරුදු කරපු භාවනාව තමයි කායානුපස්සනාව. බුදුරජාණන් සංඝයාට වදාලා කවුරු හරි කෙනෙක් මේ කායානුපස්සනාව වහ භාවනා අසුරු සෙනක් වඩනවා. අසුරු සෙනක් මේ ඇඟිලි දෙකක් පොළන මොහොතක් වඩනවා නම් එයා දානෙට හිස් නෑ. අමෝගං රට්ඨ පින්ඩම් බුඤ්ජති. හිස් නැතුව මිනිසුන්ගේ දන් වළඳන භික්ෂුවක්. හිස් නෑ. මිනිසු කඳු ගණන් දම් පිදුවත් කායානුපස්සනාව මොහොතක් වඩනවා නම් ඒ භික්ෂුව මිනිසුන්ට ණය නෑ. කොහොමද කායානුපස්සනාව? විනාඩි 10ක් වැඩුවොත්, පැය කාලක් වැඩුවොත්, දවසට පැයක් වැඩුවොත්, පැය 8ක් වැඩුවොත්, බුදුරජාණන් වහන්සේ කාලේ නිින්ද යන ටික විතරයි කායානුපස්සනාව නොවැඩි වෙයි. අනිත් හැම මොහොතේම වැඩුවා. කොච්චර ධනට සුදුසු වුණාද ඒ කාලේ ශ්‍රාවකයෝ. ඔබත් පුරුදු වෙන්න කායानुපස්සනාව වඩන්න. කායानुපස්සනාව වඩනවා කියලා කියන්නේ අපි කිමු කෙනෙක් ආනාපාන සති භාවනාව වඩනවා කියලා. කායानुපස්සනාව වඩන්නේ. ඉරියාපත භාවනාව වඩනවා කියන්නේ කායानुපස්සනාව වඩන්නේ. මේවා මම විස්තර කරලා දෙනවා. ඊළඟට අසුභ කර්මස්ථානයේ දෙතිස් ගුණ ප්‍රකොට්ඨාංශයෝ මෙනෙහි කරනවා කියන්නේ කායानुපස්සනාව. ඊළඟට ධාතු මනසකාරේ කායानुපස්සනාව. ඊළඟට නවසීවතිකය කායानुපස්සනාව. සෝහනේ දාලා තියෙන මල සිරුරක් සිහි කරලා තමාගේ කයට ගලපන් ගලපන් බලන එක. මේ තමයි කායानुපස්සනාව. පින්වතුනි මේ ලෝකේ සත්වයා අතිශයින්ම මුලා වුණේ මේ කයට. ඔයා ලස්සනයි, ඔයා කැතයි, මේ ඔක්කොම මුලා වුණේ කයට. ඊළඟට මේ කෑම බීම සොය සොයා යන මේ පරිේශණී තියෙන්නේ මොකටද? කය නිසා. කොරෝනා වසංගතයට බය වුණා. බය වෙලා ඉන්නේ මහා වසංගතයක්. ඉතින් මේක ලෝකෙම කම්පා ප්‍රකම්පා වුණා. දුර කොරෝනා කියන වෛරසය වැළඳෙන්නේ කොහෙටද? කයට. කයට වැළඳුනාම කය රෝගී වෙනවා, මිය යනවා. එතකොට ඇත්තටම අපි බය වුණේ වෛරසයට නෙවෙයි. ඇත්තටම බය වෙලා තියෙන්නේ මොකටද? කයට. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සර්පේ හතර දෙනෙක් වගේනේ මොන් දෂ්ට කරයි කියලා බයයි. ඇයි මේ හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නෙමෙයි ශරීරයේ තියෙන්නේ? මෙයාලා සූදානම් අපිව දුකටපත් කරන, රෝගී කරන, අපිව මිය යන වෛරස් වැළඳ ගන්න මේ ශරීරයේ සූදානම්. අපි බය වුණේ මේ ඇඟට. නමුත් අපි ඒක වචනෙන් පිට කරන්නේ කොරෝනා කියලා. එහෙම අපිව බය කරලා ලෝකයක් කම්පා කරපු මේ කය තමයි අපි ටීවී දාගෙන සතුට කරවන්නේ. ඒසී ෆෑන් වලින් සතුට කරවන්නේ. උදේ හවස නාවනවා සතුට කරවන්නේ. මේ ශරීරය. මේ ශරීරයමයි පිළිකහැරෙන්නේ. මේ ශරීරයමයි 80ක් රෝග 90ක් ව්‍යාධි 23ක් අන්තරාවයෝ හටගන්නේ. මේ ඔක්කොම මේකේ. මේ ශරීරයේ තියන් තමයි ගයක් ඕන. මේ ශරීරයේ මේ ගෙනියන් තමයි යාන වාහන ඕන. මේ ශරීරයට තමයි කඩවල් ගණනක ඇඳුම් ඕන. කඩවල් ගණනක සෑන් පවුඩර් ඕන. මේ ශරීර නිසාමයි ප්‍රේමය හටගන්නේ. මේ ශරීරය නිසාමයි රාගය හටගන්නේ. මේ ශරීරය නිසාමයි ද්වේෂය හටගන්නේ. ඔක්කොම සෙල්ලම් ටික මෙයන් ගත් එක්ක. මේක සරසා සරසාමයි. මේ ඇඟ සතුට කරන්න ගිහිල්ලා සීපද කැඩෙනවා. මේ ඇඟ සතුට කරන්න ගිහිල්ලා ගුණධර්ම වෙනසෙනවා. කොහොමද මුලාව යම් කෙනෙක් මේ කායේ යථා ස්වභාවය කෙරෙහි සිහිය පිහිටවුවොත් කවුරුත් මේක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් නිසා. ශ්‍රාවකයෙකුට විතරයි අවස්ථාව. ලෝකේ විනායක මේ අවස්ථාව නැහැ. කය කෙරෙහි සිහිය පිහිටියොත් පුදුමයි කියන්නේ පින්වත්නි ලැබෙන ආනිසංස දන්නවද? මම බුද්ධ දේශනාවෙන් බුද්ධ වචනයෙන් මේ විස්තර කරන්නම්. අංගුත්තර නිකායේ ඒකක නිපාති පළවෙනි පොත් වහන්සේගේ තියෙනවා කායගත සති කියලා සූත්‍ර පෙළක්. ඒක මම විස්තර කරන්නම්. දැන් ආනාපාන සති, එතකොට මේ ආනාපාන සති භාවනාව වැඩි වීම, අසුභ කර්මස්ථානයේ වැඩි වීම, ධාතු මනසකාරයේ වැඩි වීම, ඊළඟට මේ වගේ නව ශීතක භාවනාව කිරීම, මේ කයට සීහ පිහිටවීම කොච්චර ආනිසංසයක්ද? පැවිද්දෙක්ෝ වේවා, ගිහියෙක්ෝ වේවා. කරන කෙනාට කොච්චර ආනිසංස සැලසෙනවද කියලා නිවන කැමැති කුසල් කැමැති පින්නතුනි මේ දේශනාවෙන් අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, යම් කෙනෙක් විසින් මහා සමුද්‍රයේ සිතින් ස්පර්ශ කළොත්, ඒ කියන්නේ යම් කෙනෙක් මහා මොහොඳ කියලා හිතනවා, මහා මොහොඳ කියලා හිතින් ස්පර්ශ කළොත් ඒකෙන සියලු ගංගා, මහා ගංගා, කුඩා ගංගා, මේ සියල්ල මේකට ඇතුල් වෙනවා. කියන්නේ සාගරය කියන්නේ ගංගාවන්, කුඩා ගංගා, මහා ගංගා, අතු ගංගා, මේ සියල්ලගේම අවසාන එකතුවට කියන නම තමයි සාගරය. හැම එකම අවසානය තමයි සාගරය. තර කෙනේ සාගරය ගැන හිතුවා කියලා කියන්නේ අර ගංගා ඔක්කොම ඒකට අයිති. පින්වත් මහණෙනි, ආන්නී ආකාරයෙන් කිසියෙකු විසින් කායගත සති භාවනාව වැඩුවොත්, බහුල වශයෙන් ප්‍රගුණ කළොත් එවිට අවබෝධය ඇති කරවන්නා වූ යම් කිසි කුසල් දහම් ඇතනම් ඒවත් ඊට ඇතුළත් වෙනවා. කායානුපස්සනාව වැඩුවා කියන්නේ මේ බුද්ධ ශාසනයේ සියලුම කුසලයකට අයිති කිව්වා. අපි උදාහරණයක් ගත්තොත් නිවන් මාර්ගයේ ප්‍රධාන කුසලයෝ 37 තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. කායානුපස්සනාව විතරක් වැඩුවත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩුවා වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ම සියලුම කුසල් වැඩුවා වෙනවා කායහනුපස්සනාව විතරක් වැඩුවා. ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, අසුභ භාවනාව, ඊළඟට ධාතු මනසිකාරය, ඊළඟට නවසීනිතකය. මේ භාවනා ක්‍රම. ඉතින් ඒ නිසා බලන්න කය ගැන සිහි පිහිටවීම එච්චර උපකාර සියලු කුසල් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, යම් කිසි කෙනෙක් එකම එක දෙයක් බහුල වශයෙන් වැඩුවොත්, භාවනා වශයෙන් වැඩුවොත් සසර පිළිබඳවත් මේ පංච උපාදානස්කන්ධ සංස්කාර මේ ලෝකයේ ගැන, සසර ගැන, මේ ඇලෙන ලෝකයේ ගැන මහා සංවේගයක් උපදිනවා. දැන් අපිට තියෙන සංවේගය උපදින්නේ නැහනේ. ඒ සංවේගය ඇත්තටම හිත තුළ උපදින්න නම් එක භාවනාවක් වඩන්න ඕන කියලා. කායානුපස්සනාව. ඊට පස්සේ දැන් අපිට සංවේගය උපදින්නේ ඇයි? මෙයා මට මෙහෙම කළේ. මෙහෙම වුණේ ඇයි? කියලා මේ තම තමන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියේ සංවේග උපදින්නේ. එහෙම නෙවෙයි. ඇත්තටම සසරට සංවේග උපදින්නේ. ඉපදෙමින් මැරෙමින් යන ලෝකෙට සංවේග උපදින්නේ. ඇත්තටම උපදින්න නම් කායනුපස්සනාව දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එකම එක දෙයක් වැඩුවොත් මහත් යහපතක් සිද්ධ වෙනවා. විශාල යහපතක් වෙනවා. ඒ තමයි කායනුපස්සනාව. බුදුරජාණන් වහන්සේ වදාලා එකම එක දෙයක් වැඩුවොත් ඒ කෙනාට මහත් වූ කෙලෙස් යෝගයන් ඉක්මා යන්ට හේතු වෙනවා. පින්තුනි රාගය කියන්නේ කොහොම කැඩ පහරක්ද? කෙලෙස් යෝගයක්ද? මහා ගින්නක් නෙවෙයි ඒක. මේ ගින්න ඇති වුණාට පස්සේ තාත්තට දුක හඳුනා ගන්න බැහැ. මේ ගින්න ඇති වුණාට පස්සේ තමන්ගේ බිරිඳගෙන් පමණ සතුට වෙන්න බැහැ. මේ ගින්න ඇති වුණාට පස්සේ අවුරුදු දෙකේ අවුරුදු තුනේ දෙරිවිය හඳුනා ගන්න බැහැ. මේ ගින්න ඇති වුණාට පස්සේ පිරිමියෙක්ද ගෑණියෙක්ද කෙනෙක් හඳුනා ගන්න බැහැ. මේ ගින්න ඇති වුණාට පස්සේ තමන්ගේ තත්ත්වය හඳුනා ගන්න බෑ. තමන්ගේ වයස හඳුනා ගන්න බෑ. සම්මතය හඳුනා ගන්න බෑ. අසම්මතය හඳුනා ගන්න බෑ. තමන් මව්පියන් ඉන්න කෙනෙක්ද කියලා හඳුනා ගන්න බෑ. අපාය තේරෙන්නේ නැහැ. කරන විපාක තමන් දෙනවා කියලා තේරෙන්නේ නැහැ. මේ තරම් කාම සැඩපහර. කෙලෙස් සැඩපහර. දේශේ නැමැති මේ කෙලෙසේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මහා ගින්නක්ව තමන් වළඳ ගන්නවා. එපමණක් නොව මේ සියල්ලම වසාගෙන තියෙන අවිද්‍යාව මහා කෙලෙසේ හිත තුල වැඩ කරනවා. මේ සියල්ලම සිඳලා දාන්න පුළුවන් එක භාවනාවක් තියෙනවා කියලා වදාලා කායනුපස්සනම. පින්වත් මහණෙනි, සිහියත් මන අවබෝධයත් පිණිස හේතු වෙනවා. හොඳ සිහියක් පිහිටවන්න. ඒ වගේම ඒ තුළින් හොඳ අවබෝධයක් කරා තමාව ගෙනියන්න උපකාර වෙන භවනාවක් තියෙනවා. කායනුපස්සන. පින්වත් මහණෙනි, ඥාන දර්ශන ලැබීම පිණිස පවතින භවනාවක් තියෙනවා. කායනුපස්සන. පින්වත් මහණෙනි, මේ ජීවිතයේ සැනසෙල්ලි ජීවත් වෙන්න පුළුවන් භාවනාවක් තියෙනවා. කායනුපස්සනාව. එහෙනම් ගීද පැවිදිද කතා නැහැ. මේ ලෝකේ මනුස්සයට තියෙන ලොකුම ප්‍රශ්නේ නේද සැනසෙල්ලක් නැති එක. ඊට පස්සේ පින්වත් මහණෙනි, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙන භාවනාවක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඒ වගේම විමුක්තියත් සංසාර දුකින් අත්මිදිනවා. කෙලෙස් වලින් නිදහස් වෙනවා. සසර ගමනේ නිදහස් වෙනවා. විද්‍යා විමුක්තිය ලබලා දෙන එක භවනාවක් තියෙනවා. කොහොමද? කායනුපස්සනාව. ඊට බලන්න කායනුපස්සනාවේ ආනිසංස කොහොමද? බුදුරජාන් වහන්සේ වදාහලා පින්වත් මහණෙනි, එකම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත්, පුරුදු කළොත් මේ කය සංසිඳෙනවා. දැන් පින්වතුනි, අපිට සාමාන්‍යයෙන් මේ භාවනාවේ දෙන්නේ නැති කුසල් භාවනාවේ දෙන්නේ නැති කෙනාට තියෙන ලොකු ප්‍රශ්නය තමයි ඇඟ හරි බරයි. සමහර කියන්නේ මගේ ඔළුව බරයි, ඇඟ බරයි, අනේ ධනේශ්වර දෙකේ දෙනවා, කොන්දරේ දෙනවා. භාවනාවට ඉඳගත්තාට පස්සේ මොකද්ද වෙනවා? ඔළුව පාත් වෙලා යනවා. සමාජයෙන් අපේ ඇඟ වීසි වෙලා යනවා. මේ ඔක්කොම කයි තියෙන නොසන්සිඳීම. කය පුළුන් රොඩක් වගේ සැහැල්ලිලා යනවා. සංසිඳිලා යනවා. තමාට කිසි බරක් නැහැ ඇඟේ. ඒ විදිහට කය සැහැල්ලු කරලා දාන්න පුළුවන් භාවනාවක් තියෙනවා. ඒ තමයි කාය අනුපස්සනාව. පුදුමයි පින්වත්නි, මේ කය ගැන හිතන්නේ නැතකොට ඇඟ බර වෙනවා. කය ගැන හිතනකොට ඇඟ සැහැල්ලු වෙනවා. දැන් අපිට තියෙන්නේ ප්‍රශ්න ගැන හිතන්නේ නැතකොට සැහැල්ලුයි. ප්‍රශ්න ගැන හිතනකොට ඔළුවට බාරයි. එහෙම නෙවෙයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. දැන් මේකේ තියෙන්නේ මෙහෙමයි. කය ගැන සිහි කරනකොට සැහැල්ලු වෙනවා. කය ගැන සිහි නොකර ඉන්නකොට ඇඟ බර වෙනවා. මේක මහ බරක් ඉතින්. කිලෝ වලින් කියන්න බෑ 50යි 60යි 75යි 80යි 90යි. එහෙම කියන්න බෑ මේක මහ බරක්. ඊට පස්සේ මේ කයේ තියෙන බර නිසානේ මේ කය උඩට ගන්න බැරි. කායanusasana හොඳට වදලා කය සැහැල්ලු කරලා මේක පින්වතුනි පුලුවන් රොඩක් වගේ මහ පොළොවෙන් උඩට උස්සන්න පුළුවන්. පළඟක් බඳගෙන අහසේ යවන්න පුළුවන් මේ ඇඟ සියයතාව පක්ෂී සකුණෝ හරියට කුරුල්ලෙක් වගේ. මේ ඇඟ එච්චර සැහැල්ලු කරනවා. කායanusasana භාවනාවයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කොයි තරම්නම් මේ ඇඟව සැහැල්ලු කළාද? ඒ සැහැල්ලු කරපු බෙහෙත තමයි කායanusasana. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ හිතත් සැහැල්ලු කරනවා. කායanusasana. හිත සැහැල්ලු වෙනවා කියන්නේ සුළු දෙයක්ද කියන්නකෝ? හිත සැහැල්ලු වෙනවා කියන්නේ සුළු දෙයක්ද? මේ හතර මහා ධාතු ටිකක් සහිත මේ ඇඟ නම් මේ තරහා දෙක තියලා මේකේ බර කොච්චරද කියලා කිව්වේ කි. මේ ඕලාරික ශරීරය. හිතේ බර කියන්නේ. දැන් අම්මලා කියන්නේ මට මහා බරක්. පවුලක කෙල්ලෙක් ඉන්නකොට මහා බරක්. ඊළඟට අනේ අරුන් කතාද වෙනදලා ගියා නමුත් ඒ පවුල් ගැන කල්පනා කරුට මහා බරක්. පොඩි කාට රස්සවන්නේ නැහැ මහා බරක්. තව මොන් කසාද වෙන්නේ නැහැ මහා බර. හිතේ මහා බරක් තියාගෙන ඉන්නේ සත්‍යය. සමහර අය කියනවා මට විභාගේ ලංකාවේ මහා බර. ඉතින් ඔය වගේ එක එක්කෙනාගේ හිතවල බර. ඒ හිතවල බර නිසා කල්පනාවට වැටුණාට පස්සේ ඉන්න තැනින් නැගිට ගන්න බෑ. බලාගත්තු පැත්තෙන් මූණ හරවා ගන්න බෑ. කල්පනාවට වැටිලා බර. හිතේ බර කයට එනවා. කයට ආපු ගමන් මූණ එල්ලෙනවා දෙබර ගෙඩිය වගේ. කය සැහැල්ලු වෙවි සැහැල්ලු යනවා. සිත සැහැල්ලු වෙවි සැහැල්ලු යනවා එක්තරා භාවනාවකට. කායanusasana. ඊට පස්සේ අපිට හරිය ප්‍රශ්නේ තොර තෝන්චයක් නැතුව විතක්ක විචාර හට ගන්නවානේ. එකෙනි සිටී ලියනවා ඒ වගේ පවත්නවා ආපව ගන්නවා පවත්නවා එහි මෙහි යනවා නැවත නැවත සිටී ලි විතර්කණී කරනවා එතකොට දැන් මානසික රෝගීන් බලන්න හිතනවා හිතනවා හිතනවා රෑ ඉගෙනකල් හිතනවා නිින්ද යන්නේ නැහැ ඊජොන් ඊළඟට ඒවා ඕලාරික වුණාට පස්සේ වචනින් පිට වෙනවා නතර කිරීමක් නැහැ මේ ඔක්කොම සංසිඳී සංසිඳී යනවා විතක් විචාර. ඒ කියන්නේ හරි නිහඬ චරිතයක් හදානවා. කලබල නැති. පමණ දැන කතා කරන, අවශ්‍ය වචනේ කතා කරන, සිහි බුද්ධියෙන් කතා කරන. වචන සංසිඳිච්ච විතක් විචාර ඇතිවන ජීවිතයක් හදනවා කායanusasana. ඊට පස්සේ එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න කිව්ව කායanusasana ආනිසස්ස. පින්වත් මහණෙනි එකම එක දෙයක් භවනා වශයෙන් වැළුවොත් බහුල වශයෙන් පුරුදු කළොත් නෝපම් පාපී අකුසල් වුණ තුපදින්නේ උපම් පාපී අකුසල් පව ප්‍රහීන වෙනවා. ඒ කවර ධර්මයක්ද? කායanusasana. දැන් ඔන්න මේ ධර්මයේ අහනකොට සමහර කෙනෙක්ගේ හිතේ රාගය වැඩ කරන්නේ, ද්වේෂය වැඩ කරන්නේ. ඒක දැනට ඒවා නූපන් වෙලා. ඊර්ෂ්‍යාවක් නේ නූපන් වෙලා. එහෙනම් ඒ නූපන් අකුසල් නූපදවීම පිණිසම කායanusasana උපකාරයි. දැන් කෙනෙක්ගේ හිතේ රාගය වැඩ කරනවා නම්, ද්වේෂය වැඩ කරනවා නම්, මෝහය වැඩ කරනවා නම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ගුණාත්මකකම එකට එක කිරීම, චපලකම, නුරුස්සන ගතිය, එපා වීම, තර්ක විතර්ක, තමන්ගත් මතයේ අත්හරින්න තියෙක, ආදානක් ගහයි දෘෂ්ටිය, මේ ඊළා ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා වලින් පිස්සු හැදිලා ඉන්න මේ අකුසල් මේ ඔක්කොම ටික නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කායනුපස්සනා වැඩුවා. දැන් හරියට තියෙන ප්‍රශ්නේ යන බින්දුතුනේ රාගයෙන් ගිනිගන්නවා මේව නැති වෙන්නේ. ද්වේෂය නැති වෙන්නේ, ඊර්ෂ්‍යාව නැති වෙන්නේ. කෙලෙස් ගින්දර බුර බුරා නැගිනවනේ. ඒක තමයි බුද්ධ කාලයේ ආයේ ත්‍රාගය තුන අද කාලයේ ආයේ ත්‍රාගය තුන. ඒතර බුද්ධ කාලේ රාගයේ ශේෂ්ඨයි අද කාලේ රාගයේ නීචයි කියලා එහෙම රාගයේ ශේෂ්ඨ නීච කතා මොකොත් නැහැ. කහගේ රාගයමයි. ඒකනේ කියන්නේ ශක්විත දිව්‍ය හෝ මනසෝ කාමය ගත්තොත් ඒ ඔක්කොම කාමය. ආසේ හෝ පොළොවේ ගත්තොත් ඒ ඔක්කොම කාමය. සුළු කාමයේ කියන සියල්ලම නීචයි. එතකොට මේගේ සමහර කෙනෙකුගේ හිතේ ගින්න ඇවිස්සෙන විදිහට කේස් ගින්න එයාට හිතෙනවා මට නම් මේවා නැති කරගන්න බැරි වෙයි කියලා. මගේ හිතේ මේ කෙලෙස් නැති කරගන්න මට නම් බැරි වෙයි කියලා. හරියට ඉන්නවා. මන් නම් මේ ඇරෙනකල් මේවා හදාගන්න වෙන්නේ. කියලා යයින යගේ මිත්‍යා දෘෂ්ටිකුත් තියෙනවා මැරෙනකල් මේව හදා ගන්න වෙන්නේ නැහැ කියන්නේ යාගේ හිතේ තියෙනවා මැරුණයින් පස්සේ හැදේ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටිය. මේ හේතුඵල ධර්ම කෙලෙසේටම මොහු වෙවි හැදිලා යනවා. වතුරට දිය කරපු තීන් දෙකක් වගේ. ඒ චේතනාවත් එක්ක කෙලෙසේ මුසු වෙලා යනවා. රාග ගින්නින් දැවි දැවි ලාමක සිටිවිලි වලින් බැටකකා ඉන්න කෙනාගේ සසර මොහු වෙලා යනවා ඒ වටම. ජීසෙන් බැටකකා තරහෙන් පුපුර ඉන්න මිනිසුන්ගේ ජීවිතවල සංස්කාර සසරටම මොහු වෙලා යනවා. ඒතකොට හිතෙනවා මේවා අපිට නම් හදාගන්න වෙන්නේ නැහැ කියලා. නමුත් අපිටවත් හදාගන්න බෑ කියලා හිතෙන අඩුපාඩු අපේ ජීවිතෙන් තුරන් කරවනවා කායනුපස්සනාව. ඒ කියන්නේ අපි කියමු උදාහරණයක්. ස්ත්‍රීන් සිය ගානකකින් සිය ගණනක් ඇසුරු කළත් කාමදාය සංසිඳෙන්නේ නැති සල්ලාලෙක් ඉන්නවා. ඒ සල්ලාලයාට කායනුපස්සනාව වැඩුණොත් පිවිතුරු බ්‍රහ්මචාරී ශ්‍රාවකෙක් කරවනවා. බ්‍රහ්මචාරියෙක් කරනවා. මේක ඉස්ත්‍රියක් දිහාවත් හැරිලා බලන් හිටින්නේ නැති හිතක් හදවනවා. ඒක කරන්නේ ඔහු නොයි කායානුපස්සනාවයි. ඔහුට කරන්න තියෙන කායානුපස්සනාව වැඩිම. පැහැදිලිද? අපි දැන් ගත්තොත් එහෙම මොනේ දැලි ගෑවිලා තියෙනවා. ඒකට අපි සබන් වතුරක් කරන් මොන හොදනවා. තොට අපිට කරන්න තියෙන්නේ දැලි ගෑවිච්ච මොහුනට සබන් වතුරේ හින එක තමයි. ඉහෙලා පොඩ්ඩක් පොඩි කරන එක. ඉතින් සබන් වතුරෙන් තමයි දැලි ටික හොදලා හොදලා යවන්නේ. පැහැදිලිද? ඒ නිසා දැන් අපිට මේක තනියෙන් කරගන්න බෑ. දැන් මෙහෙම මෙහෙම දැලි ගෑවිච්ච මොහුනේ අපි මොහුන පිරිමන්දිනුට හැමදැනම දැලි ගෑවෙනවා. නමුත් අර සබන් වතුරෙන් ඒක කරනවා. ඒ පවර් එක තියෙන සබන් වතුරේ. ඒ වගේ තමයි අපිටවත් හිතා ගන්න බැරි විදිහට අපේ ජීවිතේ අඩුපාඩු හදවනවා කායනුපස්සනාව. මොළු දවසේ පැය 24ම රාගයෙන් ඉන්න කෙනා පැය 24ම බ්‍රහ්මචාරීව කාම සංඥාවක් නැතුවම හිත පවත්වන කෙනෙක් කරනවා භාවනාව කායනුපස්සනාව. කොහොමද ආනාපානසති වැඩුවොත් අසුභ භාවනාව වැඩුවොත් ඉරියාපත භාවනාව වැඩුවොත් ධාතු මනසකාර භාවනාව වැඩුවොත් සෝනේ මලමිණියක් තමන්ගේ ශරීරයට ගලපා ගලපා සිහි කළොත් ආනිසංස කොහොමද? ওই ටික ඔක්කොටම තමයි කාය අනුපස්සනාව කියලා කියන්නේ. මේ ඇඟේ ස්වභාවය සිහිකරන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය අනුපස්සනාව කොච්චර ආනුභවයිද කියනවා නම් නෝපං කුසල් දහං උපදවනවා. උපං කුසල් දහං වඩා වර්ධනය වෙනතත් වඩ වඩාත් වර්ධනය වෙනතත් හේතු වෙනවා කියව කායනුපස්සනාව. ඊයන දැන් අපි කියමු කෙනෙක් සීල් රකිනවා. ඒ සීලෙ උපරිමයටම ගෙනියනවා එයා කායනුපස්සනාව වඩනවා. ඔන කෙවී හිත සමාධිමත් වෙනවා. ඒක උපරිමයටම ඇදගෙන යනවා කායනුපස්සනාව. ඔන කෙනෙකුට නිවන් දකින්න කැමති. එහව අරහත්ත්වයටම අරන් යනවා කායනුපස්සනාව. එයා නොහිතන යහපතකට අරන් යනවා කායනුපස්සනාව. මේ සමහරවට එයා ජීවිතේ යහපත මේ සංසිඳීම පිණිස කායනුපස්සනාව හරියට වදිනවා. මේ සමහරවට මෙයා යුද්ධීමක් කෙනෙක් කරනවා. මෙයා ප්‍රාතිහාර්ය දක්වන කෙනෙක් කරනවා. කෙලිස් සිඳලු කෙනෙක් බවට පත් කරනවා කායන්පස්සනාව. මේ ලෝකේ රහතන් වහන්සේලා බිහි කළානේ කායන්පස්සනාව. ඉතින් කායානුව සිහිපවත්වන අකිනක ලෝකේ තියෙන එකක් නෙවෙයි. කායක් තියෙනවා මානසිකුට. සිහියක් තියෙනවා. ඒ සිහිය කායට දාන්න ඕන. අන්න ඔය ක්‍රමයේ කියලා දෙන්නනේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒකනේ ළඟම තියෙන නිවන අපිට මඟ හැරුණේ. දැන් එහෙනම් බලන්න යහපත ඇති කරගන්නත්, කුසල් උපදවා ගන්නත්, අකුසලිය දුරු කරන්නත්, ඊළඟට සිත සංසිඳවන්නත්, කය සංසිඳවන්නත් මෙතෙක් කිව්ව ආනිසංස සියල්ල ඒ ඔක්කොම මේ සමි බබයා පමණෝ ශාරීරියත් එක්කනේ තියෙන්නේ. එහෙනම් අපි අවුල් වෙවි පීඩාවෙන් සන්තාපෙන් දෙවිදෙවි යන්නේ මක් නිසාද? බඹයක් පමණ වූ මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. සීහ පිටව ගන්න බැරි වුණා මේ ශරීරේ. අපි ශරීරයේ ආස්වාදයේ විඳ විඳ හිටියා. ශරීරයේ සැපය හොය හොයා හිටියා. ශරීරය අන් අයට ප්‍රදර්ශනය කර කර හිටියා. අපේ සුන්දරත්වයම ප්‍රදර්ශනය කර කර හිටියා. මේකෙම ෆොටෝ ගගා හිටියා. මේකෙම සෙල්ෆි ගගා හිටියා. සීහ පිටුවේ නේ පින්වත් මහණෙනි, මේ කායානුපස්සනාව වැඩුවොත් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා කියන එක සුළු දෙයක්ද කියන්නකෝ? මෙච්චර සසර ගමනකට වැටුනේ අවිද්‍යාව නිසානේ. පින්වත් මහණෙනි, මේ කායානුපස්සනාව වැඩුවොත් විද්‍යාව උපදිනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය තේනවා. ත්‍රිවිද්‍යාව උපදිනවා. ඊළඟ මම වෙමි කියන අස්මිමානය තේනවා. ඊළඟට මුල් බැසගත් කෙලෙස් නැති නැත්තරම නැතිවෙලා යනවා. ආශ්‍රව අනුසය සංකේවිලා තියෙන කෙලෙස් බන්ධන මේවා නැත්තරම නැතිලා යනවා. හරියට කායानुපස්සනාව බහුල වශයෙන් ලැබුවා. එහෙනම් මේ සතිපට්ඨානේ මූලික භාවනාව කායගත සතියනේ, කායानुපස්සනා භාවනානේ. එතකොට කොච්චර යහපතක් වෙනවද කියලා බලන්න. එහෙනම් මේ ලෝකයේ සත්‍යා සන්තාප දෙවිලි වලින් සහ මෙච්චර දුකක් උරුම කරගෙන සිටින්නේ කය කෙරෙහි සිහි පිටවන්නේ නැති නිසා. මෙන්න භාවනා. ඒ නිසා ඉදිරියට මේ භාවනා ක්‍රම උගන්වනකොට අපි බුද්ධ දේශනාවට අනුවමයි උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඒ නිසා ආශ කරන් දේවා ඉගෙන ගන්න. අහන් ආශ කරන්. ඒ ධර්මයට පහ දෙන්න. නිවන් මාර්ගයට පැහැදුනොත් අග්‍ර දෙයකට පැහැදුනා වෙනවා. ඒ නිවන් මාර්ගයේ ගැන කියන බණපදයට පැහැදුනත් එහි විපාක එනවා කල්ප කෝටි ගානක් දුගතිය යන්නේ. මේක බණපදයකට පැහැදිලි. ඇයි මේ පිරිසුදු නිවන් මාර්ගයේ දේශනා කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කායානුපස්සනාව එකම එක දෙයක්. ඒ කියන්නේ එකම එක භාවනාවක් විදිහට මේ කායානුපස්සනාව විතරක් වැඩුවත්, බෞල වශයෙන් වැඩුවත් ප්‍රඥාව ප්‍රබීද වශයෙන් ඇතිවීම පිණිස උපකාර වෙනවා. ඒකාකාරී ප්‍රඥාවක්. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වෙනවා. කෙලෙස් පිරිනිවීම පිණිස හේතු වෙනවා. කායanusasana. මේ ලෝකේ ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ කායanusasana භාවනාවෙන්. කුමක්ද? ආනාපාන සති භාවනාව. කායanusasanaයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ කායanusasanaයි. ඒ කායanusasana වඩනකොට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වැඩෙනවා. එක භාවනාවක් වැඩීමෙන් අනිත් භාවනා ඔක්කොම වැඩින්න ගන්නවා. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා බහුල වශයෙන් පුරුදු කළොත් එකම එක දෙයක්. බොහෝ පුරුදු කළොත් ඒ කෙනාට මොකද වෙන්නේ? අනේක ධාතු ස්වභාවයන්, නානා ධාතු ස්වභාවයන්, අනේක ධාතු නානා ධාතු ස්වභාවයන් අවබෝධ වෙනවා. මේ ලෝකේ තියෙනවා හොඳ හොඳ එක එකතු වෙන, නරක නරක එක එකතු වෙන. ඊළඟට මේ ලෝකේ තියෙනවා කාම ධාතු, ව්‍යාපාද ධාතු, හිංසා ධාතු, නික්කම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. ඊළඟට මේ විදිහට ධාතු ස්වභාවයන් හොඳ හොඳ එක එකතු වෙනවා, නරක නරක එක එකතු වෙනවා. ඒතර මේ වගේ ධාතු ස්වභාවයක් කියලා එකක් තියෙනවා මේ මානව සත්වයන්, මිනිස් කියන්නේ සියලු සත්වයන් තුළ. එතකොට මේ ධාතු ස්වභාවය කොහොමද කෙනෙක් තුල වැඩ කරන්නේ කියලා අවබෝධ වෙනවා කෙනෙකුට කායanusasana වැඩුව. තුඩ බලන්න සුළු දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ අන්‍ය තීර්ථක ඍෂිවරු පවා මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර භාවනා තමයි වඩන්නේ. ඍෂිවරු පවා කායanusasana භාවනා වඩන්න නම් බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ඒ භාවනා ක්‍රම පුරුදු වෙන්න ඉස්සෙල්ලා අහන්න, ඉගෙන ගන්න. අවුල් වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව පිරිසිදුව. දැන් සතර ඒ ආමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා වචනේ වචනේ පින්වත් ලොකු සාන්නාංශයේ සතිපට්ඨාන සූත්‍රය පරිවර්තනය කළා. අනුවාදනය කළ පොත්වංශේ නමක් හදුවනේ සතිපට්ඨාන සූත්‍රය. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලා පොත්වංශේ ළඟ තියාගන්න ඊළඟ ධම්මද සතන දවසේ ඉඳලා වචනින් වචන ඉගෙන ගන්න. ඔබටම තේරෙයි අපි මේ පොත් තියාගෙන නිකන් ඉන්නවා මේ වගේ ප්‍රයෝජන අපි ගන්න නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙහෙමත් වදාලා, පින්වත් මහණෙනි, එකම එක දෙයක් හරියට වැඩුවොත් එහෙම එයා සෝවාන් වෙනවා කියලා. ඕන්න සෝතාපන්න ඵලීපත් වීමට නම් එකම එක දෙයක් හරියට වැඩුවොත් සෝවාන් වෙනවා. මොකද්ද? කායanusasanaව. පින්වත් මහණෙනි, එකම එක දෙයක් හරියට වැඩුවොත් එහෙම භාවනා වශයෙන්, බහුල වශයෙන් පුරුදු කළොත් එහෙම සකදාගාමි වෙනවා. කුමක්ද? කායanusasanaව. එකම එක දෙයක් මේ බහුල වශයෙන් වැඩුවොත් අනාගාමි ඵලයටපත් වෙනවා. කුමක්ද? අනාගාමි වීම පිණිස තියෙන මාවත කිව්වා. කායanusasanaව. ඊළඟට එකම එක දෙයක් හරියට වැඩුවොත් පින්වත් මහණෙනි, සකල ක්ලේශෝ නසා අරහත්වයටපත් වෙනවා. කුමක්ද මේ භාවනාව? කායanusasanaව. මේ කය කෙරෙහි සිහිය පිහිටවීම. මේ කයේ අතන ස්වභාවය දැකීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එකම එක භාවනාවක් වැඩුවොත් ප්‍රඥාව ලැබෙනවා. ඊළඟට ප්‍රඥාව වැඩිවීමට හේතු වෙනවා. ප්‍රඥාව විපුල බවට පත් වෙනවා. මහා ප්‍රඥාවක් ලැබෙනවා. පළල් ප්‍රඥාවක් ලැබෙනවා. විශාල ප්‍රඥාවක් ලැබෙනවා. ගැඹුරු ප්‍රඥාවක් ලැබෙනවා. අසාමාන්‍ය ප්‍රඥාවක් ලැබෙනවා. මහා ගැඹුරු ප්‍රඥාවක් ලැබෙනවා. බහුල ප්‍රඥාවක් ලැබෙනවා. ශීඝ්‍ර ප්‍රඥාවක් ලැබෙනවා. ඉක්මන් ප්‍රඥාවක් ලැබෙනවා. ක්ෂණික ප්‍රඥාවක් ලැබෙනවා. වේගවත් ප්‍රඥාවක් ඇති වෙනවා. තීක්ෂණ ප්‍රඥාවක් ඇති වෙනවා. විනිවිද දර්ශන ප්‍රඥාවක් ඇති වෙනවා. මේ සියලුම ප්‍රඥා ප්‍රවේද ඇති වෙනවා. ඒක එකම එක භාවනාවක් වැඩුවොත් කායanusasana. අනේ දවසට විනාඩි 5ක්වත් කෙනෙක් ඉස්සෙල්ලා පුරුදු කරගන්නවා නම් මේ භාවනා ක්‍රම හැබැයි වඩන්නේ මිනිස්සු වඩන්නේ නැහැ කියලා එකක් නැහැ. මේ ලෝකේ සත්පුරුෂයන්ගෙන් යෝගාවචරයන්ගෙන් හිස්සයයි මම කියන්නේ. කුසල් වඩන්නේ නැත්තෝ සිටිනවා. පැවිදිය අතරත් සිටිනවා, ජීය අතරත් සිටිනවා. මේ නිසා කුසල් වඩන අය ඉන්නවා. ඒ ප්‍රතිඵල අත්විඳින අය ඉන්නවා. ඒ අතරට ඔබත් කැමති නම් එකතු වෙන්න. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගත සතිය පරිභෝග කරලා නැත්නම් අමෘතේ පරිභෝග කරලා නැහැ කියලා වදානවා. කායानुපසනාව පරිභෝග කරපු කෙනා අමෘතේ පරිභෝග කළා වෙනවා කියලා. පින්වත් මහණෙනි, කායගත සතිය කවුරු හරි වළඳලා නැත්නම් අමෘතේ වළඳලා නැහැ කියලා. කායගත සතිය වැළඳුවා නම් අමෘතේ වැළඳුවා කියලා. පින්වත් මහන්නේ, කායගත සතියෙන් කවුරු හරි පිරිහුණොත් අමෘතෙන් පිරිහුණා කියලා. කායගත සතියෙන් පිරිහුන්නේ නැත්නම් අමෘතෙන් පිරීලා නැහැ කියලා. එහෙනම් මිනිස්සු අමෘතය කියන එක මොකක්ද කියලාවත් තේරුම් ගන්න කායනුපස්සනාව දන්නවා. කායගත සතියේ බුදුරජාණන් වහන්සේ වදාළා, කායගත සතියේ කවුරු හරි අත්හැරියොත් ඔවුන් අත්හැරලා තියෙන්නේ අමෘතය. කායගත සත්‍යයේ කවුරු හරි පටන් ගත්තොත් ඔවුන් පටන්ගෙන තියෙන අමෘතය. කායගත සත්‍යයේ කවුරු හරි ප්‍රමාද වුණොත් ඔහු ප්‍රමාද වෙලා තියෙන අමෘතේ. ප්‍රමාද නැත්තම් ඔවුන් ප්‍රමාද වෙලා නැත්තිත් අමෘතේ. කායගත සත්‍යයේ සිත හරියට පිහිටවන්නේ නැතුව මුලා වුණොත් අමෘතේ මුලා වෙනවා. ඒ අමෘතය මුලා නොවෙන්නේ කායගත සතිය මුලා නොවුනොත්. ත්‍යාංශ කෙනෙක් කායගත සතිය සේවනය කළොත් අමෘතය සේවනය කළා වෙනවා. ත්‍යාංශ කෙනෙක් කායගත සතිය සේවනය කළා නැත්නම් අමෘතය සේවනය කළා නැහැ. කායගත සතිය වැඩුවේ නැත්නම් අමෘතය වැඩලත් නැහැ. කායගත සතිය වැඩලා නම් අමෘතය වැඩලා. ත්‍යාංශ කෙනෙක් කායගත සතිය බහුලව පුරුදු කරේ නැත්නම් ඔවුන් අමෘතියත් බහුලව පුරුදු කළා නේ. බහුලව පුරුදු කළා නම් කායානුපස්සනාව අමෘතියත් බහුලව පුරුදු කළා. යම් කෙනෙක් කායගත සත්‍ය අවබෝධ කළා නැත්නම් ඔවුන් අමෘතියත් අවබෝධ කළා නේ. යම් කෙනෙක් කායගත සත්‍ය අවබෝධ කළා නම් අමෘතියත් අවබෝධ කළා. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කායගත සත්‍ය පිරිසිඳ අවබෝධ කළේ නැත්නම් ඔවුන් අමෘතේ පිරිසිඳ අවබෝධ කළා වෙන්නේ. යම් කෙනෙක් කායගත සත්‍ය පිරිසිඳ අවබෝධ කළා නම්, පිරිසිඳ අවබෝධ කළා කියන්නේ ඒ අවබෝධ කරන රාග දේශ මොහ ප්‍රහාණය වෙලා යන විදිහට. අමෘතයත් ඒ විදිහට අවබෝධ කළා වෙනවා. කායගත සත්‍ය සාක්ෂාත් කළේ නැත්නම් අමෘතය සාක්ෂාත් කළා නෑ. කායගත සත්‍ය සාක්ෂාත් කළා නම් අමෘතය සාක්ෂාත් කළා වෙනවා. කොහොමද කායනුපස්සනා භාවනාව? දැන් අපි දැන් ඔය භාවනාව වැඩිමේ ආනිසංස සැනසිල්ලේ මූණේ දුකක් අහලකවත් හොයන්න වෙන්නේ නැහැ. කායනුපස්සනා වැඩුවොත් පුදුම සැනසෙල්ල. ලෝකේක බරක් ඔළුවේ නිදහස් වෙනවා. කායනුපස්සනා වැඩුවොත් දරු මුණුමුරන්ගේ ප්‍රශ්න, ඥාතීන්ගේ ප්‍රශ්න, බැඳීම් වල ප්‍රශ්න, කෙලිස් ගිනි වල ප්‍රශ්න, අත්හැර ගන්න බැරි පුරුදු වල ප්‍රශ්න, මේ ඔක්කොම නැති වෙලා යනවා නේ කායනුපස්සනාව වැඩුවොත්. කුමක්ද කායනුපස්සනාව? ආනාපාන සතිය. මේ හුස්ම රැල්ලේ සිහ පිහිට වෙන එක. ඊළඟට අතපය හරවනකොට, ඊළඟට ඉරියව් පවත්වනකොට, ඉදිරියට යනකොට, එනකොට, රෙසිකිලි කැසිකිලි කිරීමේදී පවා කිසිම ඉරියව්වක කෙලේශයක් හටගන්න දෙන්නේ නැතුව සිහ පිහිටවල ඉන්නවා. සති සම්පජඤ්ඤ භාවනාව. ඊළඟට ඉරියව් පිළිබඳව සිහිය පවත්වන එක ඉරියාපත භාවනාව. ඊළඟට මේ ශරීරයේ තියෙන කොටස් 32ක්. කේශාන් ලෝමාන කා දන්තා තච්චෝ මන්සන්හාරු ආදි වශයෙන් ඒ 32 සිහිය පිටවන. තුටි වැක්කක් එකක් ගන්න අපි ඉදිරියට කියලා දෙනවා. ඒ තුල මේ සිහිය පිටවීම මේ කායනුපස්සනාව. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ශරීරේ පොළොවට පස්සෙල යන දේවල් ගැන සිහිපීටවනවා. වැගිරෙන දේවල් ගැන සිහිපීටවනවා. උණුහුමට සිහිපීටවනවා. හුස්ම රැල්ලට මේ වායෝ මේ ශරීරයේ තියෙන වායෝ ධාතුවට සිහිපීටවනවා. ඒක වෙන් කර කර බලනවා ශරීරයෙන් කොටස් හතර. ඒකත් කායනුපස්සනාව. ඊළඟට සෝහනේ දමලා තියෙන මල සිරුරක ඒ අවස්ථාවල ස්වභාවයන් තමන්ගේ ශරීරයට ගල්පා ගල්පා බලනවා කායනුපස්සනාව. මේ කායනුපස්සනාව වැඩිම තුලින් තමයි මේ දක්වා මේ අද දවසේ කායගත සති වර්ගයෙන් කියන ලද අමත වර්ගයෙන් කියන ලද ඒ සියලු ආනිසංස සැලසෙන්නේ. ඒ නිසා තමයි කෑමක් කන්න කලින් කෑමේ ගුණ ටික මේ කිව්වේ. ඒ ಗುಣ අත්විඳිනු කැමැත්ත ඔය ආහාරයේ බුද්ධිත්වය. ඒ නිසා මෙතෙච්චු කාය අනුපස්සනාවේ ආනිසංසය සලසාගනු කැමැත්ත ඒ කාය අනුපස්සනා භාවනා මනමින් ඉගෙන ගනිත්වා කියලා සෙත් පතනවා. පුරුදු කරත්වා කියලා සෙත් පතනවා. ඒ කාය අනුපස්සනාව ඔබ තුල පිහිටත්වා කියලා සෙත් පතනවා. ධර්ම ශ්‍රවණී කළ ඔබ සීල දෙනාට මව දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ගුරු බහතුන්ටත් ශ්‍රද්ධා රූපවාහිනී ලංකෘගුවන් උතුලි කාර්ය මල්ලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අපි කාටත් අපව සුවපත් කරන මේ දුක් කෙලවර කර දමන කායානුපස්සනා භාවනාව තුල සිත පිහිටුවා ගන්නටම මේහි රැස් කරන ලද සියලු පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.